ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ආනන්ද මහත්මයාගේ නිවසේ අද දින ඉතාම ලස්සන පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව. ඉතින් මේ ලස්සන මන්දිරයේහි බුදුරජාණන් වහන්සේ වැඩමවලා, ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩමවලා, ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් කරපු සංඝ සතු දානමය පින්කමයි මේ නිමාවටපත් කළේ. තෙම් පින්නතුනි, අපි මේ වගේ වාසනාවන්ත ජීවිත ලැබුවේ සසර හුඟක් පින් දහම් කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කිසියම් කෙනෙක් මනුසාත්ම භාවයක් ලබන්නේ සසර කලාව බොහෝ පිනක ආනිසංසයක් විදියට, දුර්ලභ කාරණයක් විදියට කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ මනුසාත්ම භාවයත් ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලප්තියක් නොමැතිව හොඳ බුද්ධියක් ඇතුව ඉපදෙන්න ලැබීම ඊටත් වඩා පිනක් කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා, එහෙම ඉපදිච්ච අවස්ථාවක සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන ධර්මයක් තියෙන කාලයක ඉපදෙන ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණයක් කියලා. ඉතින් මෙන්න මේ සියලුම කාරණා එක මොහොතක ලැබීම කියන එක හිතා ගන්නවත් බැරි ඉතාම දුර්ලභ වාග්ය සම්පන්න අවස්ථාවක් කියලයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඉතින් එවැනි කාලයක ඔබ ඉපදුනා විතරක් නෙවෙයි, ඔබ හොඳ අම්ම තාත්තා ලැබුවා, ඒ වගේම හොඳ සහෝදර සහෝදරයන් ලැබුවා, ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලැබුවා. ලබන්නට පුළුවන් ඉහළම අධ්‍යාපනය ඔබ හැමදෙනාම ලබලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ ඉහළම රටක ඔබට ජීවත් වෙන්නට අවස්ථාවක් ලැබුණා. ඉතින් පින්නතුනේ, මේ හැම කාරණයක්ම එකට එකතු වෙච්ච අවස්ථාව කියලා කියන්නේ අපට එක දිනක් විතරක් නෙවෙයි, ජීවිතේ හැමදාම දින 365ෙම නැත්නම් දින 366ෙම උපන් දින වගේ හැමදාම සමරන්න පුළුවන් අපට. ඉතින් ඒ වගේ ඊටාම වටිනා අවස්ථාවක් අපි මේ ලබා ගත්තේ. ඉතින් අන්නේ මේ ජීවිත ලබාගත්තු කෙනාට මේ ලෝකයේ තියෙන ඉහළම රත්නයන් තමයි, වටිනාම වස්තු තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන. ඉතින් යම් කිසි අවස්ථාවක කෙනෙක් බුදුහාඳුර ගැන සිහිපත් කරනවා නම්, උන්වහන්සේගේ සම්බුද්ධත්වය සිහි කරනවා නම්, බුදුහාඳුර දේශනා කරපු ධර්මය මෙනෙහි කරනවා නම්, ඒ උන්වහන්සේ සරණ ගිහිපු සැරියොත් මොගලන් මහා කාශ්‍යපාදී ඒ උතුම් නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරනවා නම්, අන්නේ සිහි කරන මොහොත තමන්ගේ ජීවිතයේ ලොකු සතුටක්, නිරාමස ප්‍රීතියක් ලැබෙන අවස්ථාවක් විදියට සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ සම්බුද්ධ ශාසනය තුල ඔබ නිතර සිල්වන්ත ජීවිත ගත කරනවා, පංචශීලය රකින පිරිසක් වශයෙන් ඔබ කාලය ගත කරනවා. ඒක ඊටත් වඩා ලොකු පින්කමක්. ඊළාට බුදුහාමර දේශනා කරනවා, මෙන්න මේ සම්බුද්ධ ශාසනයක මේ වගේ දාන ආදී පින් දහම් කරන්න තියෙනම් ඒකත් ලොකු භාග්යක් කෙනෙකුට. අනිත් පැත්තෙන් මේ සියලුම දේවල් අපි ලබනකොට අපට මේ ජීවිතයේ වශයෙන් ආයු, වන්න, සැප, බල කියන මෙන්න මේ සම්පත්තින් අපට ලැබෙනවා. නිරෝගී භාවය ලැබෙනවා, ශාරීරික වර්ණවත් භාවය ලැබෙනවා, සැපේ ලැබෙනවා, ශරීර ශක්තිය ලැබෙනවා. මේ සියලු සම්පත්තින් අපි ලැබෙන ගමන් ඊළඟට අපි තවදුරටත් ධර්මයේ ඉදිරියට යන්නට ඕන. අන්නේ ඉදිරියට යාම කියලා කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ බුදුහාඳුර දේශනා කරපු සද්ධර්මයේ ඊටාම වටිනා කාරණා අපි ස්පර්ශ කරන්නට ඕන. ඒ ධර්ම කාරණා අහලා දැනගෙන ටිකෙන් ටික නමුත් අපේ හිත දියුණු කරන වැඩපිළිවෙලක අපි නිතරේ දෙන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ඉපදිච්ච නුවණැති බුද්ධිමත් තැනැත්තෙකුට යම් කිසි දෙයක් වඩන්න තියෙනවා නම්, දිනු කරන්න තියෙනවා නම්, ඒ ඉහෙළම දේ හැටියට උන්වහන්සේ දේශනා කළේ සමත විදර්ශනා කියන දෙක. එක කුසල අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ කිසියම් සමත කමඨහනක් නිතර පුරුදු පුහුණු කරමින් එක කුසල අරමුණක හිත බොහෝ වේලාවක් Tamanට පවත්වා ගන්න පුළුවන් නම්, අන්න ඒක මේ ලෞකික ලෝකයේහි සංසාර චක්‍රය තුල ඉන්න පුද්ගලෙක් හැටියට ඉහළම ආධ්‍යාත්මික සතුටක් ලැබෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට දේශනා කළා. ධර්මයේ සඳහන් වෙනවා, යම්කිසි කෙනෙක් සල්ප මොහොතක් හරි පංච නීවරණ දුරු කළා, කාමච්ඡන්ද, ව්‍යාපාද ආදී මේ නීවරණ ධර්මයන් යටපත් කළා, ආවම වශයෙන් උපචාර සමාධියට හරි එමත් නැත්නම් ධානයට ආසන්න අවස්ථාවට හරි හිත එකඟ කරගන්නට යම් කෙනෙක් දක්ෂ නොවතින් අන්නේ අවස්ථාවේ හිතේ තියෙන මානසික සුවය ධර්මයේ සඳහන් වෙනවා මේ මුළු කාම ලෝකෙම තියෙන සතුටට වඩා ඉහළම සතුටක් කියලා. කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. දිව්‍ය ලෝක හයෙත් මනුස්ස ලෝකෙත් මේ අනිත් පහළ තියෙන අනිත් හැම ලෝකයකටමත් බිඳෙන සතුරට වඩා ඉහළ ආධ්‍යාත්මික සුවයක් අපට ලබන්න පුළුවන්. සමත කමඨහනක් පුහුණු කළා හිත එක්තෙන් කිරීම. ඉතින් මේ වගේ ධර්ම මාර්ගයක් බුදුහාඳුර අපට දේශනා කළා. විශේෂයෙන්ම අපට නිතර මෛත්‍රී භාවනා වඩන්න පුළුවන් නම් සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම හිත අපි දිනු කරන්නට ඕන. අන්න ඒ සමත කමඨහන පින්නතුනි මෛත්‍රී චින්තාව නිතර දිනු කරනකොට තමන්ගේ ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. ඒක හිතාගන්න බැරි වේගෙන් සිද්ධ වෙනවා. ඒක අඛණ්ඩව කරන්නට ඕන. එහි ප්‍රතිඵල විදියට පින්නතුනි අපිට මේ ලෝකයේ වශයෙන් එන බොහෝ අභියෝග ජය ගන්නට පුළුවන්. ඒකට හේතුව ලෞකික වශයෙන් ඉහළම කුසලයේ විදියට ධර්මයේ සඳහන් කරන්නේ මෛත්‍රී වැඩීම. එක පැත්තකින් අපි ආධ්‍යාත්මික ශක්තියක් දිනු වෙන විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් පින්නතුනි අපි ලෝකේ හැම දිනෙකම මගේම දරුවෙක්, මගේම දුවෙක් පුතෙක් කියලා බලන විදියට අපේ මනස, අපේ ඇස හුරු වෙනවා ඒකට. මේ පරිවර්තනයේ පින්නතුනි Tamante එදිනෙදා හිත ගැටෙන අවස්ථා රැසකින් අපට නිදහස් වෙන්නට පුළුවන්. අපිට බොහෝ විට මග තොටියද්දී, පුද්ගලයන් ඇසුරු කරද්දී, කාර්යාලවල වැඩ කරද්දී, නැත්නම් වෙනත් අයත් එක්ක ගනුදෙනු කරද්දී අපිට බොහෝ විට හිත ගැටෙන්නේ අනිත් පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුකම්, ඊයගේ අත්වැරදීන් ආදී දකිනකොට. නමුත් පින්නතුනි බලන්න අපට කියලා දරුවෙක් ඉන්නවනම් ඒ දරුවාගේ අපි නිතරම බලන්නේ හොඳ ගතිගුණ. දරුවා විවාහේ හොඳට පාස් වුණා, කොණ්ඩේ හොඳට පීරලා ඉන්නවා. ඒ වගේ දරුවගේ සුවපැත්ත තමයි අපි නිතරම බලන්නේ. නමුත් අපට සාමාන්‍ය අනිත්‍යය දිහා බලනකොට පේන්නේ ඒගේ අඩුපාඩුවක් තමයි නිතරම අපට ඇතැමිට පේන්නේ. ඒත් එක හිතේ ලොකු ගැටුමකුත් ඇති වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළේ පින්නතුනි මෛත්‍රී භාවනා වඩන කෙනා විදියට නිතර හිත මෛත්‍රියෙන් දිනු වෙනකොට ලෝකයේ හැම දෙනා කෙරෙහිම දරුවෙක් දිහා බලන්න වගේ ආකාරයකින් බලනවා. අන්නේත් එක තමගේ දිනදා ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා. අනිත් කෙනාගේ අඩුපාඩුවක් බලන්න නෙවෙයි, අනිත් කෙනාට සුළුවෙන් හරි උදව්වක් කරන්න, පිහිට වෙන්න නිතරම හිත යදෙනවා. අනිත් පැත්තෙන් අනිත් කෙනාගේ ජීවිතයේ සාර්ථකත්වයක් වෙනකොට, දිනු වෙනකොට අන්නේ දිනුවේදී සතුටු වෙනවා, මුදිතා ගුණය ඇති වෙනවා. මෙන්න මේ දෙකම පිනොතුනේකට සමගාමී වෙනවා මෛත්‍රී වැඩිීමේ ප්‍රතිඵල විදියට. ඉතින් මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ ගැන ධර්මයේ සඳහන් කරන්නේ පින්නතුනේ බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්ම විහරණ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ මෙන්න මේ හතර ආහාර කොටගෙන. මේ හතරේ පසුබිම් කරගෙන තමයි බ්‍රහ්මයන් ජීවත් වෙන්නේ. ඉතින් අපට මේ මනුස්ස ලෝකයේම මනුස්ස ලෝකයක් විතරක් නෙවෙයි දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන් ඉදිය බුදුහාමුදුරෝ අප කෙරෙහි කරුණාවෙන් දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පින්නතුනේ අපි යම් කිසි අවස්ථාවක අපේ හිතට එන සිතුවිල්ලේ අනිත්‍යතාවය දකින්න අපි දක්ෂුණොතින් අපේ ජීවිතය කියන්නේ පින්නතුනි අපි හිතනවා අපට ගේදොර තියෙනවා, ඉඩකඩම් තියෙනවා, අම්මා තාත්තා ඉන්නවා කියලා අපි හිතනවනේ. එහෙම හිතුවට පින්නතුනි ඇත්තටම අපේ ජීවිතය කියන්නේ එක වර්තමාන මොහොතෙහි සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලක් තනියම තියෙන දෙයක් නෙවෙයි, ඒක තව ස්කන්ධ හතරක් එකතු යන දෙයක්. රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ හතරත් එක්ක විඥාණය, මේ පංචස්කන්ධය හැම වෙලාවෙම පෙරපස් නොවිහට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනේ මෙන්න මේ අනිත්‍යතාවය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේවය හට ගැනීම නිරුද්ධ වීම අපි දකින්නට දක්ෂුණොතින් පින්නතුනි අන්න ඒ සිතන මොහතක් තුළ අපේ හිත කිසිඳු බාහිර රූපයක පුද්ගලයෙක් තුළ බැසගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අභ්‍යන්තර ශරීරයේවත් ඒ වෙලාවේ හිත බැසගන්නේ නැහැ. තනිකරම අපි ඉන්නේ වෙලාවේ ප්‍රඥාව තුළ. අන්නේ අවබෝධය තුළ ඉන්නකොට බාහිර කිසිඳු පුද්ගලයෙකුට දෙයකට අපට දුකක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අභ්‍යන්තර ශරීරයේ කොයිතරම් බරපතල ලෙඩක් තිබුණත්, රෝගයක් තිබුණත්, තමන් කොයිතරම් වයසට ගිහිලා හිටියත්, තමන්ගේ ශරීරය කොයිතරම් වෙනස් වෙලා තිබුණත් අන්නේ මේ මොහොතේ ඒ දුක තමන්ට එන්නේ නැහැ. ඒතරක් නෙවෙයි මුළු ලෝකයක් Tamanta අහිමි වෙලා තිබුණත් ඒ අහිමි වීම තුලින් එන දුකෙන්නේ නැහැ. ඔබ දන්නව පටාචාරා වැනි අය එක දවසේ මරණ 6ක් සිද්ධ වුණා. බන්දුල මල්ලිකාවට එක දවසේ දරුවන් 32 දෙනයි Tamange ස්වාමියා නැති වුණා. කිසා ගෝතමියට තමන්ට හිටිය එකම දරුවා නැති වුණා. මෙන්න මේ මහා දුක් සමුදායෙන් පිනතුනේ නිදහස් වෙන්නට මාර්ගය බුදුහාමුදුරු දේශනා කළේ. ඉතින් අර වගේ තමන්ගේ ළඟම ඥාතීන් 6 දෙනෙක් නැති වෙච්ච, නැත්නම් ළඟම ඥාතීන් 33 දෙනෙක් නැති වෙච්ච අවස්ථාවේදී ඒ ඇති වෙච්ච මානසික දුක මේ සද්ධර්මයෙන් නැති කරගන්න, දුරු කරගන්න පුළුවන්කම ලැබුණා නම් පිනතුනි අපට ඇත්තම මොන දුකද තියෙන්නේ? අපට කොයිතරම් සාර්ථකව ජය ගන්න පුළුවන්ද? අපි කොයිතරම් වාසනාවන්තද? අපේ ගේ දොර තියෙනවා, ඥාතීන් තියෙනවා, අපේ රැකියාව තාම තියෙනවා. ඒ සියල්ලක්ම තිබෙද්දී මේ උතුම් සද්ධර්මය අපට ලැබිච්ච අවස්ථාව. ඉතින් ඒ ගැන උදේ හවස තමන් සතුටු වෙන්න. ලෙඩ දුක් කියන ඒවා පින්නතුනි අපි කාටත් වෙනවා. බුදුරජාණන් වහන්සේටත් ලෙඩ දුක් හැදුනා. රහතන් වහන්සේට ඔබ දන්නවා. මහා කාශ්‍යප හාමුදුරුව, මොග්ගල්ලාන හාමුදුරුව, ගිරිමානන්ද හාමුදුරුව, බුදුරජාණන් වහන්සේ මේ බොහෝ ස්වාමීන් වහන්සේලාත් ලෙඩ වුණා. නමුත් මේ කායික ලෙඩ අර මානසික සුවය තුළින් යටපත් කරගත්තා. ඉතින් අන්න ඒක තමයි අපිට ධර්මයෙන් ලැබෙන ලොකුම වාසිය. එනිසා නිතරම තමන් ජීවිතේ කරපු පින්කම් ගැන නිතර හිතන්න. ඒ වගේම තමන් ජීවිතේ ලැබපු වාසනාවන්ත දේවල් ගැන නිතර හිතන්න. හැමදාම හිතන්න. තමන්ට හොඳ අම්ම තාත්තා ලැබුණා, හොඳ අධ්‍යාපනයේ ඉහළම උපාධි කරලා තියෙනවා, හොඳ රැකියාවක් ලැබුණා, හොඳ ධර්මයේ ලැබිලා තියෙනවා, මේ බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. මෙන්න මේ දේවල් ගැන හැමදාම තමන් හිතන්න. ඒ වගේම ජීවිත කාලය ඔබ හුඟක් පින්දහම් කරලා තියෙනවා. අම්මට තාත්තට සැලකුවා, ස්වාමින් වහන්සේට හුඟක් ආදරෙන් සැලකනවා, සැලකුවා, විහෙර විහාරස්ථාන වලට විශාල කැපවීම් කළා, පරිත්‍යාගයන් කළා. මේ දේවල් නිතරම තමන් හිතන්න. ඒ හිතන මොහොතක් පාසාම අර කායිකව තමන්ට දුකක් ලැබුණට පින්නතුනි ඒක මානසික දුකක් බවට අපි පත් කරගන්නේ නැහැ. ඇත්තම පින්නතුනි කායික ලෙඩ දුක් බොහොම පොඩි වෙලාවේ තියෙන්නේ. වැඩි දුකක් එන්නේ අපි ඒක මනසෙන් හිතන ගියොතින්. අන්නේ හිතන වෙලාවේදී අපට කුසල අරමුණකට ඒ හිත රීප්ලේස් කරන්න පුළුවන් නම් අනේ රීප්ලේස් කරන අවස්ථාවේදී අපට ඒ දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්. දැන් අපේ ශරීරය ගත්තත් එක ශරීරයක ගත්තත් ඉතා කුඩා සත්තුන් බැක්ටීරියා වැනි සත්තුන් ලක්ෂ ගණන් මිලියන ගණන් ඉන්නවනේ. ඉතින් ඒ සත්තු හිටියට අපි දන්නේවත් නැහනේ. ඒ සත්තු ඉන්නවා කියලා අපි නිතර හිතන ගියොත් ඇතැම් වෙලාවට අපි දුක් වෙන්නත් තියෙනවනේ. නමුත් ඒක නොසිතන හිඳ ඒක අපට දැනෙන්නේවත් නැහැ. අන්නේ වගේම තමයි තමන්ගේ ශරීරයේ ලෙඩක් තිබුණත් ඒකට අපි එක පැත්තකින් ප්‍රතිකාර කරන ගමන් අනිත් පැත්තෙන් අපි නිතර හිත ශක්තිමත් කරගෙන කලාව පින්කම් ගැන, කරන්නව පින්කම් ගැන, ඒ වගේම භාවනා කමටහන් ආදී ගැන නිතර හිත පිටුවාගෙන ඉන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒක තමයි මේ උතුම් සද්ධර්මයෙන් ලැබෙන ලොකුම ප්‍රතිලාභය අපට. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබ හුඟක් පින්වන්තයි. ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඔබ දෙන්නම මේ ආදරණීය සහෝදරයන් තමන්ගේ දෑතින් නොයෙක් විදිහේ පින්දහම් කළා තියෙනවා. අම්මට තාත්තට හොඳ සැලකුවා. ඉතින් තමන්ගේ අද්දකින් කොයිතරම් දාන දීලා තියදනේ. ඉතින් ඒ හැම දෙයක් ගැනම නිතරම තමන් හිතන්න. ඒ හිතන මොහොතක් පාසාම තමන්ගේ හිතේ සතුට වැඩි වෙනවා. ඒ මානසික සතුට තමන්ගේ ශාරීරික සුවතාවයටත් බලපානවා. ඉතින් අන්න ඒ කුසලය, අන්න ඒ නිරෝගී භාවය තමන්ට තව බොහෝ කලක් ශක්තිමත්ව සුවදායිව ජීවත් වීමට ශක්තියක් වෙනවා. ඉතින් ඒ සිද්ධ කරන පින් කම්මාලාවෙහි අද දිනත් මේ නිවාඩු දවසේහි තමන්ගේ ආදරණීය සහෝදරයන් කවුරුත් ඒක රාශී කරගෙන තමන්ගේ නිවස පන්සලක් වගේ කරගත්තද අද බුදුහාඳුර වැඩ සිටින තමන්ගේ නිවසේ. ඉතින් ආර්ය මහා සංඝරත්න වෙනුමේ දානේ පූජා කරන්නේ වා සතුටටපත් වෙන්න තමන්ගේ මේ දෑතින් දානේ පූජා කළේ සැරියුත් හාමුදුරන්ට, මුගලන් හාමුදුරන්ට, මහා කාශ්‍යප හාමුදුරන්ට, ඒ රාහුල හාමුදුර ඇතුළු ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපේ ගෙදරද පූජා කරලා අපේ ධනයෙන්, අපේ ධාර්මික වස්තුවෙන් මේ දානේ පූජා කළේ කියලා හුඟා සතුටටපත් වෙන්න. ඉතින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්න වෙනුවෙන් අටපිරිකර සසුපිරිකර සහිත මහා දානයක් පූජා කළා. ඉතින් නායක ස්වාමීන් වහන්සේ මේ දුර බැහැර සිට වැඩියා අවුරුදු 94ක් වුණත් ඔබට ආශිර්වාද කරන්න මේ නිවසේ ලොකු ආශිර්වාදයක් වුණ වාසයේ වැඩමවීම. ඉතින් ඒ සියලුම ආශිර්වාදයන් ඔබට පිරිනමන ගමන් මේ රැස් කරගත්තා වූ උතුම් පින් කමලානි සංසයෙන් පින් කැමැති සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව ඒ දෙවියන්ගේ දෙවිසුරු වර්ධනය කරන ගමන් ඔබ හැම දිනාටම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය සැලසේවා. විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ආචාර්ය දේහිණි සෙනවිරත්න නෝනා මහත්මියට දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සලසා දේවා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිටින ආදරණීය අම්මා තාත්තා දෙන්නටත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් නිදුක්ව නිරෝගීව තව බොහෝ කාලයක් සුවපත්ව ජීවත් වීමට මේ උතුම් පින්කමේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් දෙවියෝ ආරක්ෂා කර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් අපනමින් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. විශේෂයෙන් ආනන්ද සෙනවිරත්න මහත්මයාගේ මියගිය දයාබර දෙමව්පියන් ඇතුළු යම්තාක් සසරගත අපේ ඥාතීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් මේ අවස්ථාවේ සිදු කරගත් මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් ඒ සියලු ඥාතීහු සුවපත්ත්වා, එයාගේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් මියගිය ඥාතීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතය. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි, දෙහිණි නෝනගේ උපන්දිනය වෙනුවෙන් අද දින මේ නිවසේ සිදු කරන්න බලාපොරොත්තු වන දාන මෙපින්කම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉතාම ලස්සනට අන්න සම්පූර්ණව සිදු කරගන්න ලැබුණා කියලා වා සතුටට පත්වනට. ඉතින් මේ හැම දිනකටමත් ආශිර්වාදයක් වෙනවා මේ උතුම් පින්කම. ඉතින් ඊළඟ උපන්දිනේ දක්වාම දෙහිණි නෝනට හැමදාම හිතලා සතුට වෙන්නට පුළුවන් උතුම් පින්කමක් මේ අද දින සිදු කරේ. ඉතින් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනකටම මෙලොවස්යෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, ඔහොම වැඳගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතු.